බුදුහාඳුරෝ සර්වඥතා ඥාණයෙන් දැකලා කියන එක පවා පිළිගත්තේ නැහනේ. වතුර ටිකක් ඉතුරු කරපු එක අර කට්ටිය කියන විනයට පටහැනි කියලා. ධර්මදර කට්ටිය කමන්නේ නැහැ. ඉතින් ආයිදන් වැසිකිලි යන්න වතුර ගන්න එපාය. දැන් මිලිලීටර් 25ක් තියෙනවානේ. තව 850ක් දාන්න. දාලා වැසිකිලිකින් ඕක ඕද ගන්න. ඉතින් අර 25 පුරවන මාන්තිය නැහනේ. කොහොමද ඉතින් පුරවන්නේ එකනේ ප්‍රශ්නයක් නැහැ. බෑ. පොතේ තියෙන්නේ වතුර ඉතුරු කරන්න බෑ. පොතේ ඇටිට වැසිකිලි යන්න පුළුවන්ද? පොත බලනවා. හරි මේ විදිහට කකුල් තියන්න අංශක අටපා මාරට පාත් වෙන්න. දැන් ඕද පොතේ ඇටිට වැසිකිලි යන්න පුළුවන්ද? දැන් ඒ කට්ටිය පොතේ ඇටිට මේක කියන්නේ. ඒතකොට අර ධර්ම කට නෑ නෑ ඔක ප්‍රශ්න නෙමෙයි. වතුරනේ මේක නිකන් වාෂ්ප වෙනවා. දවස් දෙක තුනක් තිබුණාම මේක වාෂ්පල වේලෙනවා ප්‍රශ්න. එහෙම වෙන්න බෑ. පොතේ තියෙනවා. එහෙම තියෙන්න බෑ. බලන්න දැන් බුදුහාමුදුරුවෝ කියන හරි හරි ඉතින් ප්‍රශ්න නෑ. ඉතින් කවුරු හරි වරදක් කළා ඒකත් බෑ. බුදුහාමුදුරුවෝ කිව්වත් එකඟ නෑ. පොතේ තියෙනවා. එහෙම තියෙන්න බෑ. ලන්දර කල්පනා කරනවා මම කිව්වා තාන්නේ. එහෙනම් ඕගොල්ලෝ මේක ප්‍රශ්න විසඳ ගන්න කියලා බුදුහාමුදුරුවෝ වටිනවා. බලන්න මේ කට්ටිය කොච්චර බුදුහාමුදුරුවෝ දාපු විනය බුදුහාමුදුරුවෝ කිව්වත් එක පිළිගන්නේ. බුදුහාමුදුරුවෝ වසර තිබ්බත් ප්‍රශ්නේ වැරදුරද කියනවා. බුදුහාමුදුරුවෝ ඉන්න දෙන්නෙත් නැහැ ජේතවනාරාමෙ. ඇයි තථාගතයන් වහන්සේ වැසිකිලියේ බාල්දිය වතුර ඉතුරු කළා කියලා උද්ඝෝෂණ කරලා පෙළපාලි කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ තරම් විනය උපාදානය කරලා දැඩි ලෙස අල්ලාගෙන දැන් අද බුදුවරේ පහළ වෙලා බැරි වෙලාවත් බඩගිනී කියලා උන්වහන්සේ 12 පාට විතර වැළඳවන්න මොනවා වෙයිද? බුදුහාමුදුරුවෝ පන්නනවා සේනාසනේ. මේ කියන්නේ බුදුහාමුදුරන්ටවත් විකාලේ කඩන්න බෑ. බුදුහාමුදුරන්ට වැසිකිලිය වතුර කියන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් ඒකට විනය අල්ලාගෙන ඉන්න. බුදුහාමුදුරුවෝ සතරන වෙනවා. මන් දාපු විනය මටවත් මේකෙන් ඉන්න දෙන්නේ නැහැ. එහෙම කන්නේ නෙමෙයි වෙලා තියෙන්නේ. ඒ தත්තේට අර විනය භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සිල්වත් භික්ෂුන් වහන්සේලා හදන්න සාසනය ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ පතිවත බ්‍රහ්මචර්යාව වගේ දේවල් බොහොම පිරිසිදුවට තියාගන්න මිනිසුන්ව පාද ගන්න ඒ ලෝක සත්‍යයට ඕනම වෙලාවක සාසනයට ඇල්ලා මාර්ගය දැනගන්න මේ සාසනය තුලින් ඕනම වෙලාවක ලෝක සත්‍යයට මාර්ගය කියන්න මෙන්න මේ වගේ දේවල් ගොඩාක් සාකච්ඡා කරලා ඒවා තීරණය කළා තමයි විනය දැම්මේ. හැබැයි සම්පූර්ණ කණ පිට ගියේ විනය. විනය කණ පිට ගින්දි. අද කවුද පිරිණිවන් පාන්න විනය පාවිච්චි කරන්නේ? සේනාසන 500කට ඔබ වහන්සේ යන්න අපි කූපන් පොත් දෙන්නම්. ගිහිල්ලා ඔබ වහන්සේ සේනාසන 500කට විතර හැවිදලා ආවිල්ලා මට කියන්න පිරිණිවන් පාන්න විනය පාවිච්චි කරන තැනක් තියෙනවද? සෝතාපන්න සකෘදාගාමි අනාගාමි වෙන්න විනය පාවිච්චි කරන තැනක් තියෙනවද? නැහැ. සේනාසනේ ලස්සනට තියාගන්න, පිරිසිදුට තියාගන්න, පිළිවෙලට තියාගන්න නෙමෙයිද විනයක් තියෙන්නේ? ඉතින් මේවා සුද්ධ කරන එකද මානකම? නඩත්තු කරන එකද මානකම? එතකොට දැන් විනය කණ පිට ගිහිල්ලානේ. සමහර තැන්වලට ගියම 5-star hotel වාගේ, දානශාල පලිංගුව වාගේ. එතකොට දැන් විනය තියෙන්න ඕනේ මාර්ගඵල නිවන් අවබෝධෙටනේ. දැන් මේ කරණිකම් අර මොකද්ද කියන්නේ? අර සනීපාරස්සක කම්කරු කටයුතුක් සඳහන් එක පාවිච්චි වෙන්නේ. වැසිකිලි වල බත් කන්න පුළුවන්. ඒතරම් පිළිසිදුයි. එතකොට දැන් මේක නිවන නෙමෙයිනේ පාවිච්චි කරලා තින්නේ. සේනාසනේ නඩත්තු කරන්න, පිරිසිදුකම නඩත්තු කරන්න, මේවා පරිහරණය කරන්න, පරිපාලනය කරන්න, විනය පාවිච්චි කරන්න. ඒකට විනය ගොඩාක් දේවල් තියෙනවා. ඒ හැම විනය කාරණාවක් තුළම මාර්ගය තියෙනවා. ඒ හැම විනයක් තුළම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යාට rahat වෙන්න කොහොමද කියන එක. ඒක උගන්වන්න ඕනේ. ඒක උගන්වන ගුරුවරු නැහැ. පරිමඩල පොළවන්න කියනවා. දෙවුර වාන්න කියනවා. ලස්සන්ට පිළිවෙලට පාරේ වඩින්න කියනවා. දැන් මේක විනය කියලා අපි රකින්නවා. හැබැයි ඒකේ මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? පරිමඩල පිළිවෙලට ලස්සන්ට පොරෝණ කෙනා තමගේ ජීවිතෙත් පරිමඩල කරගන්න ඕනේ. රාමුවක් තුල ඉන්න ඕනේ යා. උපසම්පදා රාමුව තුල පරිමඩල පොරවන්න ඕනේ. සාමනීර රාමුව තුල පරිමඩල පොරවන්න ඕනේ. සිවුර පොරවනකොට එයා කොච්චර පිළිවෙලට ජීවත් වෙ පොරවනවද ඒ තරම් පිළිවෙලට එයා ජීවත් වෙන්න ඕනේ. සිවුර පිළිවෙල තුලින් එයාගේ චරිතයේ පිළිවෙල එයා පරික්ෂා කරන්න ඕනේ. දැන් කමටාන නෙමෙයිද? සිවුර පොරවනකොට දෙවුර වහනකොටම එයාට ඒක තේරෙනවා. කය තව කෙනෙකුට පෙන්නාම ලැජ්ජයි නේද? එහෙනම් පතිවත ආරක්ෂා කරන්න ඕනේ නේද? එහෙනම් වචනවලින් පතිවත කෙලෙසෙන්නේ නැද්ද? ඇසිරීමෙන් කෙලෙසෙන්නේ නැද්ද? ඉරියව්වලින් කෙලෙසෙන්නේ නැද්ද? බලන්න මේ දෙවුර වහනකොට කොච්චර දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කරනවද කියලා. මගේ කය දැකලා වෙන කෙනෙකුට රාගයක් ඇති වෙන්න බෑ. පාරේ යනකොට වටපිට බලලා අනුන්ගේ කය දැකලා මට රාගයක් ඇති වෙන්න බෑ. බලන්න මොනතරම් නිවන් මාර්ගය කමටාන දේශනා කරලා තියෙනවද කියලා. මේවා එකක්වත් අපි ප්‍රායෝගික කරන්නේ. මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේවා පුරුදු පුහුණු කරන්න. අපි අරක විනයක් වශයෙන් අල්ලාගෙන ළඹේ අල්ලලා බලනවා, හරියට තියෙන හෝටල් ලෙවල් එක අල්ලලා බලනවා හරියට තියෙන ළඹේට කියලා. ඉතින් පරිමඩල පොරවගෙන යන බුදුහාමරේ මේකක් නෙමෙයි කිව්වේ. පරිමඩල පොරවනකොට කොච්චර ලස්සනට ඒක පොරවනවද, එච්චර ලස්සන වෙන්න ඕන අපේ චරිතය. පරිමඩල පොරවනකොට ලස්සන පිළිවෙලට තියෙනවා, ඒ වගේ පිළිවෙල වෙන්න ඕනෙලු අපේ සීලය මානකම. පිළිවෙලට මානකම තියෙන්න ඕනේ, සීලය පිළිවෙලට තියෙන්න ඕනේ, අපේ ජීවන රටාව ජීවිතේ පිළිවෙලට තියෙන්න ඕනේ. ඒක තුළින් ඒ ආදර්ශය ගන්න ඕනේ. අපිළිවෙල තිටියම සාසනයට අපෑදෙනවා, අසංවර වුණාම සාසනයට අපෑදෙනවා. සාසනය ආරක්ෂා කරන, සාසනය ගෞරව රැක ගන්න පිළිවෙලට පොරවන්න ඕනේ. මේ එකක්වත් අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අර විනය අර නිකන් අතකොළුවක් වගේ අතකොළුවකට පාවිච්චි කරන්නේ. අපේ ශ්‍රාවකයෝ දෙවුරවානවා, අපේ ශ්‍රාවකයෝ පරිමඩල පොරවනවා, අපේ ශ්‍රාවකයෝ දානශාලාවට යනකොට නිකන් හමුදා පෙරඩ් එකක් වගේ, කමාන්ඩෝ රෙජිමන්ට් එකක් වගේ, ඕම් කණ්ඩායම හැරෙන් කියලා කිව්වම ඔක්කොම එකට හැරෙනවා. වම උස්සනකොට ඔක්කොම වම උස්සනවා, දකුණ උස්සනවා. ලස්සනට අර මිනිස්සු සාදු සාදු කියලා කෙල්ලවරිය පූජා කරනවා. මේක මානකම කියලා කොයි පොතේ තියෙන්නේ? එකත් පසක වඩින්න ඕනේ ඒ මිනිසුන්ගෙන් ප්‍රත්‍ය ගන්නද? එහෙම නැත්නම් සංඝ ගෞරවය, වැඩිහිටි ගෞරවය, වත්පිළිවෙත්වල අපේ නියතමානිකම, යටාත්පාත්කම, අවංකකම දන්නද? කෝ විනය කණපිට ගින්නේ. දැන් මේගොල්ලෝ එකත් පසක යන්නේ නියතමානිකම නම් මේ ස්වාමීන් වහන්සේ මට වඩා වැඩිහිටි. ඒ වැඩිහිටියට මම ගරු කරන්න ඕනේ, මම කීකරු වෙන්න ඕනේ, නියතමානි වෙන්න ඕනේ, මම යටාත්පාත් වෙන්න ඕනේ. වැඩිහිටියට ඉස්සර වෙන්නේ නැහැ, මං ආංකාර වෙන්නේ නැහැ, ඉතුවක්කාර වෙන්නේ නැහැ. මේ වගේ ಗುಣධර්ම නේද මේ එකක් පසක යනකොට වඩන්න තියෙන්නේ. මේ යන්නේ අර කෙසෙල් ලැබරියට විදින්නනේ. අර මිනිස්සු අටපිරි කරා. හරි, එම්බ්ලොප් එකකුත් දෙයි මේ මං කියොත්. ලස්සන යන පෙරඩ් එකකින්. කණ්ඩායම රිවර්ස් කියලා කිව්වම ආයි රිවර්ස් එකට එනවා. කණ්ඩායම අඩි දෙකක් වමට කියලා කරම වඩි දෙක. මීට වඩා හොඳ නැද්ද අපි කියලා වලගම්බා රෙජිමන්ට් එකට කියලා එකතෙලා ඒ මොකද්ද මේ ලිඳ ඇතුලේ හිටියා නම් ගෙම්බෙක් වගේ. දැන් මේ වගේ එකක් නෙමෙයි කරන්නේ. අර ලිඳ ඇතුලේ ඉන්න ගෙම්බා උඩ බැලුවාම අර පොඩි කවය පේනා වාගේ. පෙරඩ් එකට ගියා දාන වැළඳුවා, පෙරඩ් එකට ගියා ඒ ගිලම්පස ටික වැළඳ, පෙරඩ් එකට ගිය බුදුන් වන්දා අඳන සිවුරු ගැලවිලා යනවා දන්නේ නැතුව පැටල නිදාගත්තා. මුදියට නැගිට ආයි පෙරඩ් එකට ගියා ගේ දාන වැළඳුවා, පෙරඩ් එකට ගියා ගිලම්පස වැඳලා උඩු බැලිය අතර ඕම වැටල නිදාගත්තා. වස් කියද කියන්නේ 18යි අපි ආඳුන්නේ. තා කියන්නේ වස් කියද 19යි තුන් කාලයි කියලා කියනවා. ඕක මානකමද? ඔහොම තමයි මානකම කරන්නේ. එකත්පසක වඩිනවා කියන්නේ ඒ එකත්පසක යන එක එයා අරියට ඒක දාර්ශනිකව දැක්කොත් කමඨාණෙන් දැක යන ගමන් සෝතාපන්න වෙනවා. මගේ ඉස්සර අපිට ස්වාමීන් වහන්සේලා හය නමක් වඩිනවා. එහෙනම් මගේ ඉස්සර අපිට පේන දුර හය නමක් ඉන්නවා නම් ලෝකේ මොනතරම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවද? එහෙනම් මෙච්චර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් දාස් ගණන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් මම කොතනද ඉන්නේ? කිලෝමීටර් පාකට යා මම කවුද? සාසනයට දොස් කියන්න මම කවුද? සාසනය නිවැරදි කරන්න මෙච්චර වැඩිහිටි කට්ටිය ඉන්නවා. එයා යටහත්පත් වෙන දක්ෂ වෙනවා, නියතමානී වෙනවා, කීකරු වෙනවා. කවදාවත් ඔළුව ඉදෙන්නේ නැහැ. මමයි ලොක්කා, මගේ සේනාසනය, මම කියන විදිහට ඉන්න ඕනේ, මට ඕන විදිහට කරන්න. එහෙම කියන්නේ දහස් ගණන් මට වැඩිහිටිව ඉන්නවා. ඒකට සාපේක්ෂව මම කවුද? ඒ නියතමානිකම එයාට නිරෝධය දෙන්නේ නැද්ද? ඒ යථාත්පාත්කම එයාගේ සම්පූර්ණ බෝසත් පාරමිතාව සම්පූර්ණ කරන්නේ නැද්ද? කෝ මාර්ගය කෝ මේ කමටන් වඩන්නේ නැන්නේ. සමහරට වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඉන්න, එයා තමයි ලොකු ආන්දරෝ. තවත් පිටින් ආන්දර නමක් එන උන්වහන්සේ වස් දෙකක් වැඩි. දැන් දානෙට වඩින්න ඕනේ ලොකු ආන්දර වඩින්න. ආවල වළඳන්න කොහොමද තව ටිකෙන් එන්නේ? ඇයි වැඩි යොත් අරුණාන්දර පිටිපස්සේ යන්න එපා. කොහොමද ඒ මාන්නේ? එහෙම යන්න වෙන නිසා තමන්ට ඒක ලැජ්ජාවක් නිසා දානෙට වඩින්න. දානේ මග අරින කෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගුණධර්ම. යාචකයාගේ ගුණධර්ම එකක්වත් නැන්නේ. මේ විදිහට පිළිහිලා තියෙන ඒ හැම විනයක් තුළම භාග්‍යවත් වහන්සේ අපිට ගුණ පුරන්න, කමඨාන කරගන්න, අපි අඩුපාඩු නිවැරදි කරන හැමතැනම අවවාද කරලා තියෙනවා. කිසිම විනයක මම දැක්කේ නැහැ මාර්ගයේ නැති විනයක්. ඔක්කොම විනයවල මාර්ගය තියෙනවා. හැම විනයකම මාර්ගය තියෙනවා. ආගන්තුක සත්කාර මේ ලෝකේ අම්මෙක් තාත්තෙක් නොවෙච්ච කෙනෙක් නැහෙනේ. එතකොට ආගන්තුකෙක් ඉන්නවද? ආගන්තුක සත්කාරය තුල මේ ඔක්කොම අපේම කට්ටිය කියලා දැනෙන්න ඕනේ. හැමෝම අපේම කට්ටිය නම් පලිගන්න, වෛර කරන්න, මිනිසුන්ට හිංසා කරන්න කවුරු ඉන්නවද ලෝකේ? නැහැ. මහා කරුණාව, මෛත්‍රිය, දයාව, කරුණාව මේ ඔක්කොම වැඩෙනවානේ. සත්කාර තුළින් අපේ මාන්‍ය බින්දෙන්නේ නැද්ද? අපේ ಗುಣධර්ම වැඩෙන්නේ නැද්ද? අපේ කටට ආදර්ශමත් වෙන්නේ නැද්ද? අපි දෙන සත්කාරය නේද ඊට පස්සේ උන්වහන්සේ තව කෙනෙකුට දෙන්නේ? භික්ෂුන් වහන්සේලා තුලින්ම ආරක්ෂා වෙනවානේ. තමන්ගේ කට්ටිය තමන්ටම උපස්ථාන කර ගැනීම තුළින් අසරණ වෙන භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අඩු වෙනවානේ. කොහොම මේ විනය? කොහොම මේ මාර්ගය? මේ කමඨාන ඒක වඩන්නේ නැහනේ. කෙනෙක් ආපු ගමන් කොයිනිකාද? රාමඤ්ඤනිකාය. එන ආන්දරෝ මේ ධර්මශාලාවෙ ඉන්නකෝ. කුඩම්මගේ දරුවන්ට වගේ සලකන්නේ. රාමඤ්ඤ කියන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ නිකාය තමයි. ඒක දේවදත්තගේ එකක් නෙමෙයි, ඒක ගෞතම බුදුහාමුදුරන්ගේ එකක්. ඇයි ඒක අවතක් සේරුනේ? එයා දන්නේ එයා කරන මානකම මොකක්ද කියලා. විනය කන පිට ගිහිල්ලා. භික්ෂුවක් සේනාසනයකට ඇතුළු වුණා මිසලා මාණ්ඩුනේ එයාගේ නිකාය නෙමෙයි. පින්වත් ස්වාමීන් වහන්සේට පැන් ටිකක් පූජා කරන්න අවසරයි. පැන් ටිකක් දෙනවා. ඊට පස්සේ ගිලම්පස ටිකක් දෙනවා. ඊට පස්සේ කොයිද කාරණා මොකද්ද කියලා උන්වහන්සේගේ වස්සාලා උන්වහන්සේට නමස්කාර කරනවා. ඉන්න කැමති නම් උන්වහන්සේට වැඩ ඉන්න ඕන නම් ස්ථානය සූදානම් කරනවා. මේක නේද බුද්ධ නීතිය. එනකොට මාන්නේ නිකාය මොකද? අරුණාන්තරී සීනත් වෙන්නේ වතුර ටිකක් බොන්න වතුර ටිකක් දෙන්න නිකාය ආනවා. නිකාය කියනකොට සීනත් වෙවට නයි උන්වහන්සේ දවස් දෙකක් ආහාර අරන්නේ. මරුණක් කමන්නේ නිකාය දැනගන්න ඕනේ. වල දාන්න ඕනේ රාමඤ්ඤ නිකාය සූසාන භූමිය. බලන්න දැන් සූසාන භූමිය තියෙන රාමඤ්ඤ නිකායට. එතන සිරම් නිකායද වෙනම සූසාන භූමියක්. මල්වත්ත කට්ටිය වෙනම ආදානය කරන්නේ, අස්කිරිය කට්ටිය වෙනම ආදානය. අස්කිරිය කට්ටිය ආදානය කරන දර කැල්ලක්ක මල්වත්තට ගේන්නේ. ඇයි එහෙම දැම්මම අර මිනිහ පිච්චෙන්නේ. සාසනේ කොයිද මේ ගින්දේ? සාසනයක් නැහනේ. දැන් සූසාන භූමිය, කතෝලික සූසාන භූමිය, බෞද්ධ සූසාන භූමිය තියෙනනේ. නිකාය වලට සූසාන භූමිය අදලා නැහැ. අනාගතය අදනවා. රාමඤ්ඤ නිකාය සූසාන භූමියට අමරපුර නිකායෙන් ගෙනියන්නේ ආදානය කරන්නේ. ලැජ්ජයි ඒ කට්ටියට. ස්වේජිනිකාය කට්ටිය මේකට ගේන්න දෙන්නේ. කිසිත් නතුරු කරන්නේ. එතකොට දැන් ස්වේජිනිකාය සූසාන භූමියත් ඉන්නේ ප්‍රේදුරුතුගේ නම් අම්බන්තොට ඉඳලා ප්‍රේදුරුතුගේ මිනිය ගෙනියන්න ඕනේ පුච්චන්ඩ. ඇයි මග කිසිම සූසාන භූමියකින් ගන්නෑ? අන්න කොච්චර නිന്ദාසගත තත්ත්වයක්ද කියලා. ඕක තමයි සාසන ඇතුලේ තියෙන්නේ. ඇත්ත තත්ත්වේ මේක. සැබෑ විනය කියන්නේ ඒක නෙමෙයි. කොහේ පැවිදි වුණත් ගෞතම බුදුහාමුදුරන්ගේ සාසනේ නම් එයා අපේ කෙනෙක්. එයා සහෝදර සංඝ අපේ සහෝදරේ. එයාට යුතුයකම් කරන්න ඕනේ, වගකීම් ඉටු කරන්න ඕනේ. එයාට උදව් කරන්න ඕනේ. ඒ සහෝදරත්වයේ ඒ භික්ෂුභාවය අපි තුල නැත්තම් ඒ මානකමෙන් වැඩක් නැහැ. ඕනම කෙනෙකුට ඒ භික්ෂුභාවයට ගරු කරන්න හේතුව ඒ භික්ෂුභාවය එයාගෙ නෙමෙයි, ගෞතම බුදුහාමුදුරන්ගේ. එයාගේ මානකම එයාගෙ නෙමෙයි, සාසන එකක්. ඒතකොට අපි එයාට නෙමෙයි ගරු කරන්නේ, සාසනේ මානකමට ගෞතම බුදුහාමුදුරන් දීපු භික්ෂුකමට තමයි අපි සලකන්නේ. ඒක කොච්චර ශ්‍රේෂ්ඨව අපි සලකන්න ඕනේද? ඒ දෙකම අපි සලකන්නේ නැහනේ. බුදුහාමුදුරන්ගෙන් ලැබිච්ච සංඝකම සලකන්නේත් නැහැ. බුද්ධ සාසනෙන් ලැබිච්ච මානකම සලකන්නේත් නැහැ. දෙකම ප්‍රතික්ෂේප කරනවා අපි. දෙකම ප්‍රතික්ෂේප. ඒ කියන්නේ අපිව අපිම ප්‍රතික්ෂේප කරගන්නවා. එයා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ, මමයි ප්‍රතික්ෂේප වෙන්නේ. අනාගතේ මේවා නිවැරදි කරගන්න. ඒ වගේ වැරදි ඔබ වහන්සේලවත් නොකර ඉන්න. කවුරු ආවත් නමස්කාර කරලා පිළිගන්න. ආපු ගමන් නමගම ආන්නපා. නංගම් අවශ්‍ය නැහැ. අපි උපන්න හදන්න යන්නේ. උන්වහන්සේට අයිඩෙන්ටි දෙන්න යනවා අය. ආපු ගමන් උන්වහන්සේට පැන් ටිකක් දෙන්න. ගිලම්පස ටිකක් දෙන්න. දාහන්ට කලින් වැඩියනම් වළඳන්න තියෙන එක දෙන්න උන්වහන්සේට. ඉන්න තැනක් ඕනනම් අපේ කුටියේ කොහේ තැනක ඉන්න දෙන්න. මොනවද ප්‍රශ්නේ කියලා පස්සේ ආලා බලන්න. උන්වහන්සේ කැමැත්තෙන් කියනවා නම් එමයි, නොකියනවා නම් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මොනාරි අරණ්‍යයිද පාන්දර අපිට මොනාරි කියන්නේ නැත, මොනාරි උස්සගෙන ආයිද? ඇයි අපි බඩු තියාගන්නේ? 300 පාත්‍රයක් එක තියාන ප්‍රශ්නයක් නැහැ නේ. ගෙනෙන්නම් අපිව තම අරන් යන්න ඕනේ. ඇඳගෙන ඉන්න හඳනේ ගලවන් යන්නේ නැහැ නේ. නේද? පටිය බඳලා නේ සතපෙන්නේ නේද? එහෙනම් ඇඳගෙන ඉන්න හඳනේ ගලවගෙන යන්නේ. එහෙනම් කාගෙන්වත් නංගම් ආන්න අවශ්‍ය නැහැ. අපි රත්තරන් කරඹු තියාගෙන ඉන්නවා නම්, මුතුමැණික් තියාගෙන ඉන්නවා නම් බයයි. ඇයි මංකොල්ල කෑවොත්? ඒ නිසානේ නංගම් ආන්නේ. පන්සලට ගියම අයිඩෙන්ටි බලනවා. කොයිද ඉන්නේ? කවුද ගුරුවරයා? කොයිද? ඇයි අර දේපල අරන් ගියෝ? 300 පාත්‍රෙත් එක්ක තියාම ආන්න අවශ්‍යද? මොකද ආන්නේ? ගෙනියන්න දෙයක් නැහැ. අද අපිට එහෙම විස්තර ආන්න චකිතයක් නිර්මාණය වෙලා. මේ දේපල වස්තුව වැඩි වෙච්ච නිසා මේක කැඩිලා තියෙන්නේ. නැත්තම් ඒ කාලේ විස්තර ආන්නේ නැහැ. අහලා වැඩක් නැහැ. උන්වහන්සේ ඉස්සර මොකටද ඔබවහන්සේ මොකටද වැඩ ඉන්නද එන වැඩ ඉන්නේ ඔබවහන්සේ දාන වෙලඳුව නෑ දාන වලඳන්න නම ගම කොයිද ඉන්නේ කවදද යන්නේ මොකවත් ආන්නේ ඒක වැඩක් නෑ කේන්දර බලන්නේ අද කේන්දර බලනවා නැකත් අදලා තමයි අතුලට ගන්න ඒ වල ලොකු දුර්වල තමයි ශාසනයේ කුමක් නැතිදිය යුතුද ඒ හැම දෙයක්ම දැන් තියෙනවා ශාසනයේ කුමක් තිබිය යුතුද ඒක කොතනකවත් නෑ බෝවන්සලා රාත්කල එක නිවැරදි කරන්න රාත්කලා නිවැරදි කරන්න එහෙම නැතුව මේක උද්ඝෝෂණය කරලා නිවැරදි කරන්න පුළුවන් එකක් නෙමෙයි රාත්කලා නිවැරදි කරන්න එතකොට ඒක ශ්‍රේෂ්ඨයි